වයසට යනවා කියන එක දුකක් කියන තේරුම් ගන්න පුළුවන්. ලෙඩ වෙනවා කියන කාරණේ දුකක් කියන තේරුම් ගන්න පුළුවන්. නැරසනවා කියන එක දුකක් කියන තේරුම් ගන්න පුළුවන්. මේ මේ ප්‍රයෝගයෙන් අප්‍රිය සංප්‍රයෝගයෙන් කියන කරුණ දුකක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ කරුණ බුදුහාමෝ දේශනා කළා. නමුත් බුදුදහමේ කියන ත්‍රිවිධ සත්‍ය මෙතන නෙමෙයි. බුදුදහමේ කියන ත්‍රිවිධ සත්‍ය තමයි මෙතනදී සංකේතන පංචපාදණං සඳහන් කරන්නේ මන්නේ. මෙන්න මේකයි අන්තිමේ ජීවිතයේ යලෝම පාපයන් දරගා අවබෝධ කරගන්න පුළුවන්. සංකේතන පංචපාදණං සඳහන් කරා කෙටියෙන් ගත්තින් උපාදාන සංකල්ප පංචයෙන්ම දුකයි කියන කාරණේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වර ස්වාමි වහන්සේ කෙනෙක් බුදුහාමුදුරන්ගේ මහතා ධර්මකටිකියා කියන්නේ මාර්ගය කියලා. ධර්මකට ධර්මකටිකියා කියන්නේ කවුරු කියනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ධර්මකට ධර්මකටිකියා කියලා කියන්නේ ජරා මරණ අවබෝධ කරවලදීලා ජරා මරණය පිළිබඳව නිබ්බිද ආවරණ කල කිරීම නැත්නම් මේ පිළිබඳව යක්ඛාවෝදී සුලින්ගේ නිකීමට මඟ පෙන්වන කෙනාය සැබෑ ධර්ම කතිකයා කියන. සැබෑ ලෙසම දුක විවරණය කළා කියලා. ශ්‍රාවකයන් මේ දුකෙහි දිගටම රඳවන්න නෙමෙයි. සැබෑ ලෙසම දුක විවරණය කරලා දෙන මේ දුකේ නිදහස් වීමේ මාර්ගය කියම තමයි සැබෑ ධර්ම කතිකයා කුවේ වදිනු පිළිතුරු කියන්නේ. සමහර අය හිතන ධර්ම දේශනාවකින් විවිධ කතාන්වත් කියනවනම් සිනහවකන කතාන්වත් කියනවනම් ඒක හොඳ ධර්ම දේශනයක් නැත්නම් හොඳ ධර්ම කතිකේ කියලා සමහර අය හිතනවා. නමුත් ඒක නෙවෙයි තම රබ්ලේක්ෂණ කළේ. ශ්‍රාවකයන්ට අසහමෝලි ලබා දීලා වඩාත්ම ඉහළ බුද්ධිසහයකට ශ්‍රාවකයන් සමුන්වන. ඒ තුළින් මේ ශ්‍රාවකයන්ගේ ලෝක සත්‍යාවේ දුක නැති කරලීමට ඇඳුනා රබ්ලේක්ෂණ කළේ. එකතු නිහිනේ සංකේතන පංචපාදනස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සත්‍ය සකස් වෙච්ච කොටස් පහ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඒ කොටස් පහ පිළිබඳව අපේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මෙන්න මේ ප්‍රපංච ධර්ම අකුසල ධර්ම ක්ලේශ ධර්ම දුරු කරලීමයි මේ නැතිසා කරන්නේ. කැන්සින් තුනේ බලන රෝගියක් හැස්ස ගමන්ම ඇත්තයි රෝගයකට ගැටෙනවා නම් ගැටිච්ච ගමන්ම ඒ දෙක එකතු වෙමින් විඥානය පහළ වෙලා තින්න සංග විපස්සෝ කියලා සඳහන් කරනවා. මේ ස්වභාවයකට නිසා අනස්සන ප්‍රවිස්පර්ශය කියන එකට හටගත්තා. පස්සවච්ඡා වේදනා ඒ පස්සවච්ඡයෙන් යම් සැප දුකාලි වේදනාවක් ආවා පිළිදෙඩ. යම් වේදනේ සංඥානන්දි යමක විඳින වේදනාවන් එක හඳුනා ගන්නවා. යම් සංඝානාක සංගිතක් තියෙනවා. ඒ සංඝහන්නේ කරපු දේ කිසිම විකාරක කරනවා. අනිත්‍ය විකාරක කරපු දේ තෘෂ්ණා දෘෂ්ටි මානලන් තියෙන අපි අල්ල ගන්නවා. ඒ අල්ල ගත්ත දේ තියෙන තමයි අපට දුක හටගන්නේ. මේක පින්නතුනේ හතුරු තැනක් ගහලා මොහොතකටත් වඩා නාම සංකම්මෙන් සිදෙනවා. අපි රෝපියක් දැක්කනම් රූපේ දැක ආත්මය ඇති වෙනකොට ආසාර ඇතිවන්නේ අපේ හිතින්. එතකොට අපේ හිතරත් එක ගිහිල්ලා. ඇත්තෙන් කරන කාර්යය එතනම අවසන් කළා. කණින් ඉස්සෙල්ලි කොස්සක් ඇව්වා ආහාර එක වින්දනය කරන මොහොත වෙන විට ඒක අතීතෙට ගිහිල්ලා. ඊට පස්සේ කණින්ගේ කාර්යභාරය එතනම අවසන්. මෙන්න මේ අසංඥාකාරී ඉන්ද්‍රිය වලට යම් යම්ගේ රෝග සම්බන්ධාගේ අරමුණක් අරගෙන ඒක දැක්කට හැටුවට පස්සේ යමක් අපේ සිතේ ඉතුරු වෙනවා නම් අන්නේ ඉතුරු වෙන දේ තමයි මේ මිනිස් ප්‍රපංච කියලා කියන්නේ. ඒ ඉතුරු වෙන මතකයක් තියෙනවා නේද? අන්න ඒ මතකය පින්නතුනේ අපේ මනසේ මානසිකත්වයේ බොහෝ විට කෙලෙස් පිටවයි ඉතුරු වෙන දේ. අන්නේ ඉතුරු වෙන දේ තමයි සංයෝජන කියලා කියන්නේ. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ රූපය දැකලා දැක්කම මොහොතේ මෙතනින් නිරුද්ධෝනාන්තව අවබෝධය ලබා ගන්න මනසියක් ඇතුළත තියෙන පුළුවන් ඒ මනසකත් එක්ක තියෙන දුස්සා දුස්සියාන්ගේ හේතන ඉතුරු වෙන්නේ. දැන් රහතන වහන්සේ කෙනෙක් රූපයක් දැක්කම හඳුනනවා. මේ අම්මා මේ ළමයි මහත්තයෙක් මේ ළමේ කාර්යයක් හඳුනනවා. හඳුනනතර දන්නවා මේ ඇසින් මේ රූපයේ ගැටීම තුළින් මේ ගැටේ සංකීර්ණමත් මේ සෙන්සර් නිරුදනය කියන අවබෝධයෙන් තමයි. නමුත් අපේ ලක්ෂණය තමයි මේ දුරු මොකද අපි එක දැනුවට පස්සේ ඒක නැවුවට පස්සේ අපට ඉතිං හැදීමක් තියෙනවා මේ රූපේ සාම තියෙනවා කියලා. මේ සත්‍යේ නාම කියනවා කියලා. මේ ඉස්පස්සේ නාම කියනවා කියලා. මේ රත්ය නාම කියනවා කියලා අපේ ඉතිං හැදීමක් දෙනවා. මේක වරදක්. අපේ බොහෝ වෙලෙක හිතන්නේ මේ සත්‍යෙ විතරම තියෙන්නේ. දැන් මේ විනතුන් මෙහෙ කරනකොට ඇහැට දිනනවා. තමයි ගෙදර තියෙනවා, ගෙදර පණමුඩු තියෙනවා, ගෙදර ඉන්නේ දරුවෝ ඉන්නවා, ගෙදර සතුවාලි ඉන්නවා. දැන් ඉන්නවා කියන හිතන්නේ. මේක දැන් මෙතන ස්ටේට් එකක් දෙන්න ගන්නවා. පින්නුත්නම් අපි මේකත් කලින් උදාහරණයක් කියන්න කියලා තියෙනවා. කණ්ණාඩියක් ඉදිරියට ගියාම අපි මේ කණ්ණාඩිය දෙස බලනකොට අපේ රෝගය කණ්ණාඩියේ දර්ශනය ආලෝකයක් කියන මේ කර්ම තුනේ එකතු වෙන්නේ අපිට කණ්ණාඩිය එක්කලා රෝගයක් දෙනවා. ඒ කණ්ණාඩියෙන් ඈත් වෙනකොටම අර රෝගයේ පින්නුත්නේ ස්වල්පයක්වත් ඉතුරු නොවේ එතනම නිරුද්ධ වෙනවා. දැන් අපි මුදේ මොන බලලා අපු කණ්ණාඩිය අපි දැන් හිතනවාද ඒ කණ්ණාඩිය ඉස්සරහ සාමාන්‍ය අපි මොන දේ කියලා. අපි හොඳටම දැනවා නෑ කියලා. නමුත් පිටුපිට බලන්නේ මේ අත්දැකීම මේ කණ්ණාඩිය ළඟම සතෙක් යෝති. බල්ලේ මදුරේ වගේ සතෙක් යෝති මොකද වෙන්නේ? ඒ සතන් මොකද වෙන්නේ? ඒ සතන් පිටනවා මේ කණ්ණාඩිය තවත් සතෙක් ඉන්නවා කියලා නේද? ඒ වගේම කන්නාගේ ඈත් වෙලාවට කන්නාගේ ළඟට නෙමෙයි චරන්තියක් වතුරක් ඉඳන්නකට ගියත් ඒක හිතනවා ඒ සතා. ඒ සතා මුදන සාමි කන්නාගේ ඒ සතා ඉන්නවා කියලා. ඇතැම් වෙලේ ඈතට ගිහ නැවතත් අර සතා වල දෙනවා කන්නාගේ ළඟට. එනකොට මායි අලුතින් රූපයක් තියෙනවා. ඒ සතා ඉති කිමුලා වෙනවා. නමුත් අපි කන්නාගේ ළඟ කිමුලා වෙනවද? අපි මොනවා වෙන්නේ කන්නාගේ ළඟට? නමුත් මෙන්න තුනි කණ්ණාඩි ළඟට මොනවා නම් නැති අනිත් හැම කෙනෙක්ම මොනවා වෙනවා. අපි ඇස් කන්න ආකාර ඉන්ද්‍රිය වලින් අපි ලබපු අත්දැකීම් බොහෝ විට අපි තනි මේ වේදේට සමතේ ඉන්නවා. නමුත් මෙන්න තුනි කණ්ණාඩි ළඟින් අපි ඇස් වෙනවත් එක්කම ඒ කියන සීන මාත්‍යකීම ඒ ස්වභාවයෙන් එතන විරුද්ධව ඇති. අපි කණින් සත්‍යයක් අහුවනම් ඇසින් රූපයක් දැක්කනම් නැත්නම් විපර්යාස නිමෙනම් මේ අත්දැකීම පිළිබඳ තීක්ෂණිකව එතනම නිකුත්ද? නැවත ඊට පස්සේ අපි මේ හිත නැරගෙන ඉන්නේ අත්දැකීම පාඩපත් කරගෙන මේක හොඳයි නරකයි මෙයා හොඳ කෙනෙක් ලස්සන කෙනෙක් මෙයා මට අමනාප කෙනෙක් විරුද්ධ කෙනෙක් ආදී වශයෙන් මෙන්න සංයෝජන ඇති කරගන්න. මෙන්න මේක නැති කරගෙන ඉතලම බුද්ධිමත් ආරිට බුදුහාමුදුරේ දේශනා කරේ මේ අවවාදයේ සෙන්තෝ දේශනා කරා. මේ වෙනකොට අපි කාර්යබල බුදුරජාණන් වහන්සේගේ සමයේදී කාර්යබල බුදුරජාණන් වහන්සේගේ සාක්ෂණය පිළිගෙන ආයේ ස්වාමි වහන්සේට සාක්ෂණයක් එකතු වෙලා කළා. දැන් මේ සාක්ෂණය පිළිගෙන ඉන්නේ එහෙනම් අපි වහාම මේ සාක්ෂණය ප්‍රයෝජනයක් ගන්න කියලා ලොකෝ කණ්ඩායම් මුදුන නැගෙන්නේ ස්වාමි වහන්සේ. ඉනිමගක් කියලා නැන්නේ මහා බලක් මුදුනට. නැගෙන මේ ස්වාමි වහන්සේ ළඟවද කරේ ඉනිමගක් අයින් කරනවා. ඉනිමග පල්ලෙන්නට යනවා. ඉනිමග පරිහරණය කරපු මේ ස්වාමි වහන්සේට කටිනාවක් ඇති කරගත්තා සම්පූර්ණවක් ඇති කරගත්තා. අපි මේක පරිත්‍යාගයෙන් මේ සම්බුද්ධ ශාසනය අවසන් වෙන කලින් මේ දහම් විද්‍යෝජන ගමු කියලා දැඩිසේ භවනා කළා. දැඩිසේ භවනා කළා. භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අපි පීඩ පාපවත් බව ගන්නෙ කියන කඩමින් තමයි භාවනා කරන්න පටන් ගත්තේ. එහෙම භාවනා කරද්දී මිනිසුන් මේක ස්වාමි වහන්සේ නමක් සහත් වුණා. ඊට පස්සේ තමයි සම්මාසන. ඒ වගේම දෙවියන් ස්වාමීන් වහන්සේ අනාගාමී වුණා. අනිත් ස්වාමීන් වහන්සේලා පස් නම මාර්ගයෙන් ගන්නේ. අර මුලින් වරහත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ගිහිල්ලා පින්න කාට කරගෙන ආවා. නමුත් අනිත් ස්වාමීන් වහන්සේ කිසිම නමක් අර පින්න කාට ගන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේ රහත් වෙලා ළඟට පින්න කාට ඔබ වහන්සේ කයිති අපරාධු නෙයි ස්වාමීන් ජීවිත පරිත්‍යාගයේ සමේ දහමෙන් දෙනවා කියලා උන්වහන්සේල භාවනා කළා. උන්වහන්සේනේ එතනම මිලි ගියා. අනිත් සමහර අය මාර්ගය ලබන්න බැරි වුණා. මෙන්න මේ මාර්ගඵල නොබලා දෙවිදීරියෙන් භාවනා කරපු අයගෙන් එක්කෙනෙක් අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී බාහ්‍ය දාර්ශනික නමින් සිටිනවා. මේ බාහ්‍ය කියන කැරක්තාවේ ඉන්නේ ලෝකයේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා යන කාරණේ දැනගත්ත ගමන් ඔහුගේ බුද්ධත්වය කියන වචනේ අහුව විතරයි ඉතන ඉඳන්ම දවස් ගානක් යන්නේ මරාගෙන ආවා බුදුහාමුදුරුවෝ. මේ බුදුරේ සම්මුතියේ මේ ධර්ම අහකට දැකී අදිස්ථානින් ව්‍යාකරණය කරනවා. බුදුහාමුදුරුවෝ දැනගන්න න්‍යායේ නෝන ඉගෙනම නෝනක් කියන්නේ කියන එක. එහෙදි බාහිර බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඉතාම සිතාර සංකාව. ඒ වන්සිතේ බාහිර සිත්තම්මං දික්කේ දික්කමන්තං සුතේ සුතමන්තං මුතේ මුතමන්තං විඤ්ඤාණේ විඤ්ඤාතමන්තං ඒ වන්සිතේ බාහිර සිත්තම්මං කියලා. මේ පාඨයේ තේරුම තමයි බාහිර දික්කේ දික්කමන්තං ඇතෙන් රූපයක් දැක්කනම් හිතන්නේ ඒක ඇත්තියම නිරුද්ධ වෙනවා කියලා. සුතේ සුතමන්තං අනෙන් සබ්දයක් ඇහුවනම් අහන්න මොහොතේ මෙතන නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් ලැබෙනවා. මේ ආදිවත්ින් ඉන්ද්‍රිය හය ගැනම කියනවා. අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකයම සංකීර්ණ තපස් වීම ගැන නුවණින් හිතන්න කියලා. මෙන්න මේ අවවාදය කොහෙන්ද කියන විපාකය. යම් ප්‍රාර්ථනා අවසන් වන දෙකම රහත් භවෙට පත් වෙනවා. ඔහුට ලැබෙන ආත්මයේ ඉගෙනන බුද්ධිමත් කයට බුදුහාම මෙන්න යම් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ නිසා බුදුතුනි ඔබත් බුද්ධිමත් නම් බුද්ධිමත් කියන එක බුදුන් වර්තමාන කාලේ නැගෙන පැහැදිලිවම ආදී එමෝ කියන දෙවන් සම්බන්ධයි නැත්නම් සමන් ලැබපු උත්සාහයක වැඩි මුපාදයෙන් කියන්නේ නැහැ. බුදුදහමින් හැටියට සමා බුද්ධිමත් නැති කෙනෙක් තේරුම් ගන්න මෙන්න මේ සහම පොලිසරන් සමා ග්‍රහණය කරගන්නවා දැන්. පොලිසරන් නම් සමාජ මේ දහම අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණේ මතයි බුදුදහමේ බුද්ධිමත් නැති කෙනෙක් කියන්නේ. යම් කෙනෙක් මේ අවබෝධය ළමයට පුළුවන් කෙනෙක් කොයි මහත්යෙක් නම් අකුරක් හරි කියන්නේ බැරි කෙනෙක් උනත් මේ අවබෝධය ලබා ගන්න පුළුවන් නම් බුද්ධිමත් කෙනෙක් වෙනවා. යම් කෙනෙක් ඉගෙන ගන්න අවශ්‍යතාවය තිබුණත් මේ අදාළ අවබෝධ කරගන්න බැරි නම් බුදුහමී හේතු සැබෑ නුවණැති සැබෑ පඬිතේ කියලා පිළිගන්නේ නැහැ. ඒ සාධිලිත දෙන්න මේ අනුශාසනා දෙකයි අපි කවදාවත් ගන්නවා යාහින්නේ. ඒක යම් විදිහකට අපි හිතනවා මේ සම්බුත් සාසනේ බෑ අපට. මෛත්‍රී සම්බුත් සාසනේ හෝ ඉදිරියේ පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ සාසනයකදී අපි නිවන් දැකන එක හිතනවා නම් ඒ සාසනයේ කරන්නේ මේකමයි වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ විසින්ම එක්තරාකලේ වහවහම මේ සත්‍යයන් ගැන දැන් මහා සම්බාධ හතරක් හතර පැහැදිලි කියනවා. මොනවා ඒ සම්බාධ හතර? ජාති, ජරා, ව්‍යාධි, මරණ. හතර පැත්තෙන් එන මහා ගර අඳු හතරක් හතර පැත්තෙන් ඒ සියලුම දිශාවන් තියෙන දේවල් විනාශ කරමින් සමාවෙත සමීප වෙන්නම් මෙන්න. දන්නන මොහොතක් පා ආමිල පිළිමි හතර ධාමත් වේදී නඹවත නම් වෙමින් මේ තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ මහලු භාවයේ ලෙඩ දුක් මේ වගේ සාධක අපි වෙත අපි හොයාගෙන ඉන්නේ. ඉතින් එපා එක දවසකදී සැනික වෙලෙනවා කියන එක දවසකදී සැනික නැරගෙන අපි හිතන්න එපා. මේ නැත්තේ හැම මොහොතක් පා සමමි අනිදු වෙමින් එනිසා මෙවැනි සත්‍යයන්ින් දැකගෙන අපට අපට කියන හැබෑකවරණය තමයි පිළිතුරු දෙන්නේ ධර්මයෙන් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය අනුසෝතගාමී ලෝකයක් මේ තියෙන්නේ. අනුසෝතගාමී කියලා කියන්නේ ගංගාවක් පහළට ගලා යනකොට එකම පැත්තට ගලා යන්නේ. අන්නේ වගේ ගංගාවක් පහළට ගලා යනවා වගේ ලෝකය එකම පැත්තට යන්නේ. නමුත් බුදුදහම උඩුගම් පහළටම අනුසෝතගාමී කරනවා. ලෝකයේ අනුසෝතගාමී කියලා කියන්නේ පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා මහලු වෙන ළඩ වෙන සත්‍යයන්. මහලු භාවයක සත්‍යෙන් ළඩ වෙන ලෝකියා මහලු භාවයෙන් ළඩ වෙන්නේ නිදීමන කියන කතාව කරන්නේ. ඒ වගේම මහලු වෙන, ඒ වගේම විනාපත් වෙන, ඒ වගේම විනාශයට පත් වෙන දේවල් ලංකර ගැනීම කියන අපි මහලු භාවයෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ නෝ දිරාපත් වෙන වයස් වෙන දේවල් ලංකර ගැනීම. අපි ලෙඩ දුක් වලින් මෙදෙන්න කියලා කරන්නේ නැහැ. මේ ලෙඩ දුක් වලපත් වෙන භෞතික වශයෙන් හෝ යම් කිසි ජීවමය වශයෙන් හෝ යම් දෙයක් ලංකර ගැනීම නෑ කරන්නේ. එනිසා අවසානයේ අපට බලාපොරොත්තු වෙන්නේ අපි අපේක්ෂා කළ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. අවසාන කාලයේ බොහෝ විට අපේ අතුරුන්ති කරගෙන ඉන්නේ මෙන්න මේ ස්වභාවයෙන්ද. එනිසා ලෝකයෙන් යහදෙනාන දිරාසත්න ලෝකයා දිරාසත්න දේවල් තමයි යන ලෝකෙට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙන් දෙදෙපින් දුන්නාගේ යුතුමන්දාය අපේ දැන් නම කියලා තියෙන්නේ දිරාසත්න නොවන දියත් පරාගන්න. දිරාපත් නොවන දියත් ලං කරගන්න විරන් දුහම් දේශනන්දලි. දිරාපත් නොවන මහලු නොවන විනාශකපත් නොවන දේ කුමක්ද? ඒ තමයි පිළිතුරු ඉස්සතර පිළිතුරු කියන්නේ. ආදර්ශින් ලබන අවබෝධය කියලා කියන්නේ. අපේ ශරීරයේ වයසට ගියත් දිරාපත් වුණත් නැතිල ගන්න බැරි වුණත් සමාන ධර්මයේ අනින්නේ පිළිතුරු. සාමිකව සමාන හැදවැතුමත් තවම මානසික වැඩ වැඩෙන්නේ නැහැ. අන්නේ සත්‍යයට කළ දීමකයි ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මයේ රැකවරණය පිළිබඳ දෙන්නේ කිසිදු පාක්ෂික දෙයකින් අපට ලබා ගන්න පුළුවන් සම්මතයි. ඒ නිසා මේ සඳහයි වහන්සේගේ සීලම ධර්ම දේශනා අප සඳහා දේශනා කළේ. අද මා මේ පිළිබඳ විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ මධ්‍යම නිකායේ දෙවන කොටසේ නැ සුල්ල කම්ම විභාග සූත්‍රය. කර්මයේ පිළිබඳ විස්තර තියෙන විස්තර කරන ප්‍රධාන සූත්‍රය. ඒ වගේම මේ සූත්‍රයක සමගාමීව යන මහා සම්ම විභාග කියන සූත්‍රයක්. මේ සූත්‍ර දෙක ගැනම අපි මීට කලින් විදිහ විදිහ මෙයන් ගන්න කරුණු මෑන්නේ කළ දෙයක් තියෙනවා. අද අප බලාපොරොත්තු වෙන මේ සූත්‍රය ගැන කරුණු මෙයන් ගන්න විස්තර කරන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ සයස්වර හේතුණාර ආදී වැඩ දෙන්න අවස්ථාවකදී සුභ කියන මානවකේ යෝන් වයිට් කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙත ආවන්. ඇයිලෝ වහන්සේ සමග සුහදව කතා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ වහන්ස ලෝකේ සමහර අය ඉන්නවා අල්පායුසයි බොහොම ටික තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දීර්ඝායුසයි බොහොම අය ජීවත් වෙනවා. ලෝකේ තවත් සමහර අය ඉන්නවා බොහෝ ආබාධ තියෙනයි බොහෝ රෝගාබාධවලට ලං වෙච්චයි. තවත් සමහර අය ඉන්නවා අල්ප ආකාරයෙන් එච්චර ලෙඩ දුක් නැහැ නිරෝගී සම්මානයි ඉන්නවා. ලෝකේ සමහර අය ඉන්න දුරවත් නැහැ දැක්කාම විතරක් සියසීවි භාවයක් නැහැ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා වර්ණවත් නැහැ බොහොම සියසීවි. ලෝකේ සමහර අය ඉන්නවා අල්පේ ශාක්‍යය එච්චර සියයටක් නැහැ. සමහර අය ඉන්නවා මහින් ශාක්‍යය. ලෝකේ සමහර අය ඉන්නවා අල්ප කෝකාරය බඩු පාණ්ඩ දෙකර වස්තුව ටිකයි තියෙන්නේ. සමහර අය ඉන්නවා මහා භෝග කියන උපා ධනවත් අය. ලෝකේ සමහර අය ඉන්නවා නීච කුලවල පහත් කුලවල ඉන්නේ. තවත් සමහර අය ඉන්නවා උච්ච කුලේ අය උසස් කුලවල ඉන්නවා. ඒ වගේම සෝදේ පුත්‍ර තුම මහානව කියන තවදුරටත් අහනවා ස්වාමි ලෝකේ සමහර අය ඉන්නවා දුස්සාන්තයි නුවණ අඩුයි. සමහර අය ඉන්නවා පඥාවන්තයි. දැන් මම කරුණු කීපයක් මේ සඳහන් කරන්නම්. මේ පිළිතුරු ප්‍රශ්න හරියට කියලා දැනන්නේ. තුම මහානව යහනව ස්වාමි සමහර අය ඉන්නවා අර්ථයි සමහර වෙන දීර්ඝායුෂය සමහර වෙන බහුවාපාර තියන අය සමහර අය ඉන්නවා අල්පාපාර තියන අය සමහර අය දුර්වල අය සමහර අය වර්ණවත් අය සමහර අය අල්පේ ශාක්‍යය තව සමහර අය මහින් ශාක්‍යය බොහෝ ධනින් තියන අය මහා භෝග තියන අය ඉන්නවා අල්ප භෝග තියන අය ඉන්නවා නීච කුලින අය ඉන්නවා උච්ච කුලින අය ඉන්නවා. ඒ වගේම දුස්සාඥයන් ඉන්නවා ප්‍රඥාවන්තයන් ඉන්නවා ස්වාමී ලෝකෙ මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා විෂමත්වයක් තියෙනවා මේ වෙනසට හේතුව මොකක්ද කියලා මේ සුඛ මානවීය මුද්‍රණ පහන් කියනවා. දැන් මේ අතකට මේ ප්‍රශ්නේ කියන පුළුවන් නේද? ලෝකෙ මෙන්න බලනකොට තීනක්යක් තියෙනවා. සමහර ලක්ෂණය සමහර ඒක ලක්ෂණ නැහැ. සමහර වාක්‍යයක දුක් වලට පත් වෙන නිදර මොළොහර ගැටවෙන්නේ ඉන්නේ. සමහර අය බොහොම නිරෝගී ඉන්නවා. සමහර අය ගාව පුදුමත්. සමහර අය ඉතර පුදුමත් නෑ. සමහර අය ධනවත්. සමහර අය ඉතර ධනින් නෑ. බොහොම අමාරුවෙන් එදා වෙන ජීවත් වන්නේ. මේ වෙනසට හේතුව මොකක්ද කියලා. පින්තුනි බුදුහාමුදුරෝ යම් කිසි කාරණයකට පින්තුනි ඒක හේතුවට ප්‍රේක්ෂණ කරන්නේ නැහැ. බුදුදහම කියන්නේ බහෝ හේතුවට ප්‍රේක්ෂණ කරන ධර්ම. ඒක හේතුවාදයක් ඉදමේව සත්‍යම් මොගමඤ්ඤය කියන කරුණ බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. මේ නැත්නම් අනිත් ඒවා අසත්‍ය කියන කාරණේ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිදෙන්නේ නිගේ ප්‍රාණ්‍ය අතුරින් ලෝකයේ තියෙන මේ විෂමතාවයේ ප්‍රධානම හේතුව හැටියට මහන්සිය දේශනා කළේ කොහොමද? කොළාහේ දේශනා කරනවා කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපරිතරණා කම්මං සත්තේ විපරිණති යදාන සීන පණිගතය මානවකයේ ලෝකයේ සත්‍යයන් කර්මදායාදමු දෙන්නේ කර්මය තමයි ඥානන්නේ. කම්ම බන්දු කර්මය තමයි ඥාතිවරයා. කම්ම පරිසරණ කර්මය තමයි පිරිසරණ. කම්මං සත්‍යේ විපජති යදාන් වීන පණිත. කර්මය ලෝකයේ සත්‍යයන් හීන ප්‍රහීන වශයෙන් හීන ප්‍රණීත වශයෙන් බෙදෙනවා කියලා. ලෝකයේ පුද්ගලයන් උපාංගයෙන් බෙදා වෙලී කර්මයේ විදිහට. එනිසා ලෝකයේ කියන මේ වෙනසට ප්‍රධානම කාරණිය තමයි කර්මය යන දේශනා කරන්නේ. එවිතරක් නෙවෙයි මොහොත ඊට පස්සේ මෙලින් කාර්යවලට කියන දේශනා කරනවා. කුමක්ද හේතු? ඒ තමයි බින්දුනි. යම් කෙනෙක් අල්පායතනම් ආයත අඩුනම් මේකට හේතුව තමයි සතරේදී ප්‍රාණඝාතයේ කිරීමේ ඥානය. ඥාන සමහරව වෙන පුළුවන්. සමහර අය පිළිතුරු මෙහාන භාවයේ තේන ටික විතරක් බලලා ඥානයක් සිද්ධලෙන් යන කියලා දැන් ගන්නවා. හැබැයි උපදින ඥානෙක කාර්යාවක නම් සමහර අය වාදොත් කියන බලන කොයි තරම් අසාධාරණයක්ද මේ දරුවා මේ ඥානයක් කිසිම කෙනෙක් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. කිසිම දෙයක් ගන්න කෙනෙක් නෙවෙයි බලන කොයි තරම් අසාධාරණයක්ද කියලා. සමහරවිට කියනවා නේද? ඒ පිටුතුන් අපිට මේ පත්‍ර ගැන අවබෝධයක් ලැබෙනවා. පත්‍ර ගැන අවබෝධයක් තියෙනවා නම් කවදාවත් ඉති කියන්නේ නැහැ. අපේ ජීවිතයේ අධ්‍යයෙන් සමන්ත ජීවිතින කියලා කියන්නේ පිටුතුනි මේ අවුරුදු 50කට ගානක් නෙවෙයි. මේක පිටුතුනි අපිගේ දීර්ඝ කාලයක ලැබපු අත්දැකීම් ටික සහ අප විසින් කරන ලද කර්මික ප්‍රතිඵලයක්. රූපේ ලක්ෂණ ලක්ෂණ රූපයක් වෙනකොට කෙනෙක් කියන්නේ මේක ඉස්සහ කළා කියන්නේ. එයා පිළිතුරු ඒ රූපේ ලක්ෂණ රූපයක් ගන්න බොහෝ කුසල දහම් කරපු අය. ඒ වගේම බොහෝම දුක්ඛරණ පත්කලා ඉන්න කෙනෙක් දිහා දැකලා අපි දැකින්නේ අපි මානසික පීඩනයක් පත් වෙන අවස්ථාවක් නැහැ. අපි යන කරුණාවෙන් උදව් කරන එක නෙමෙයි නේද? නමුත් ඒකට හේතුවත් ඒ සත්‍යම අත්හැරදි කරපු කර්ම කටි. එනිසා අපේ ලෝක සත්‍ය ගැන බලලා උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. මේ නිමිත් ප්‍රභාකයන් පිට කරනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී ගන්නත් යන අවේදාන දෙනවා නම් එය ඇතුළේ සතරේදී උපදින ආසභාවලින් නිසාරට ලබනවා බොහෝ කරක් වලදී ජීවත් වෙනවා සමහරක් පිටුතුනි බොහෝ ආකාරයේ භූමික දුක් තියෙනවා ඇයි මේ ලෙඩ දුක් වල පස් වෙන හේතුව ලෙඩ දුක් වල පස් වෙන හේතුව තමයි පිටුතුනි සතරේදී අනිත්‍යයේ ජීවිත සුවසේ ගත කරන ජීවිත වල කරපු බාධක අනිත්‍ය ආයත මානසික වලින් දුක් වල පස්කිරීම ගන්න අද ප්‍රයත්නයේ අනිත්‍ය විපාක හැටියට තමන් බොහෝ ආබාධ වලට ලක් වෙනවා. ඒ වගේම සම්හාර අය බොහෝම නිරෝගී. දැන් බුදුරජාණන් වහන්සේ සාපේ සිටියාගේ නිරෝගී ස්වාමීන් වහන්සේ කෙනෙක්. බක්කුල කියලා. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80 මහණ උනේ. මහණයවත් තවත් අවුරුදු 80ක් මහන්සි කියනවා. අවුරුදු 160 ජීවත් වෙච්ච සම්බුහන්සේ කෙනෙක් වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ ජීවිත කාලයේ තියෙන නිවිමුමක් තියෙන එකට සඳහන් කරනවා. නිරෝගී සම්පත් ලැබුවා යතුරුින් බොහෝම ඉන්නමත් ජීවිත සම්බුහන්සේ කෙනෙක්. ඒකට හේතු තමයි පිළිතුරේ සතරේදී සත්‍යයන්ට හානි නොකිරීම සහ ලෙඩ දුක්කට පත් වෙන එක සැලකීම. පින්වත්නි ලෙඩ දුක්කට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් උපස්ථාන කරන්න පුළුවන් නම් ඒක තමයි ඉතාම වටිනා දෙයක්. ඒක උපස්ථානයේ ලබන කෙනාට වඩා කෙනෙකුට උපස්ථාන කරන අපට සංකරට රැස් කරන ලොකු මනුෂ්‍යකමක් දෙනවා. සමහර ඇතැමිට වෘත්තියක් ඇතුළේ මේක කරන අය ඉන්නවා. වෛද්‍යවරු, එදියන් මේ වගේ අය හැකියාවක් කරන ගමන් පිටින් ලොකු පින්කමක් මේ කරගන්නේ. එනිසා එනි ගුරු සිංහල වේදනාවට සමන් බහක් කියන්නේ ලැබුපි ගුරු සිංහකෙට කරකලේ පැකියා තම උඹලම හොලි කරන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි තීම් වැඩන ගුරු සිංහා. ඒ වගේම සමහර දුර්වර්ණයි සමහර වර්ණවන්තයි. දුර්වර්ණ වීමට හේතුව තමයි කියනට මිලි ක්‍රෝධ කිරීම. අනිකට වෛර කිරීම. වලින් හසුතෙන් යහපතෙන් ජීවිත ගත කරන අයට ඒකට තමයි අකමැති කාලය ගත කරලා එයාගේ වේද කළා එයාගේ සතුටන අකමැති වෙලා එයාට වෛර කිරීමේ ක්‍රෝධ කිරීමේ ප්‍රතිඵලයක් ඇටට දුර්වර්ණයි. ඒ වගේම කින තුනක් සමහර අයනමාලේ වර්ණවන්තයි. වර්ණවන්තයි රූපේ ලක්ෂණයි. ඒ හේතු තමයි සතරේ වික්‍රෝධ නොකිරීම සහ මෛත්‍රී වැඩි වීම. එනදී අපේ ජීවිතයේ තියෙන ලක්ෂණ තමයි ලැබෙන ප්‍රධානම හේතුවක් තමයි අපි අනිත් පුද්ගලයන් සමග නමනක්. අපි ගුණාකාරය බලන කොස්තරින් සතුටෙන් ඉහි. නමුත් ජීවිතේ තියෙන අධ්‍යාපනයේ ලබන වෘත්තිමත්යෙන් ඉහකට ගිහිල්ලා ගන්න උදේන අපි කොහොම දිනුවත් ගැටුවා කියලා හිතනවා. නමුත් දිනේ ලබනත් එක්කම බලනාම ජීවිතේ සතුට වැඩිලා. අපිට මේක සතුට ආරවල කියන්නේ අපි ගුණාකාරයකම ලොකු වෙනසක් දරුව ඉගෙන ගන්න ලැබිරක්ෂා ලබන්න නොඑක් විදියෙන් අපි දරන උත්සාහ කළා. නමුත් ඒ බොහෝ විට අපි බොහෝ දෙනාට ඇති වෙලා තියෙන සතුට දෙකෙන් ගන්න වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි වෙන තුලින් අපි පුත්ති නැහැ සමනලෙන් දැන ගන්නාලාද අමනාපකම්. අමනාපකම් පිළිබඳව පුත්ජනන්ගේ අමනාපකම් පිළිබඳව ටිකෙන් ටික අමනාපයේ වැඩි වීම හේතු වෙන තමයි මෙහි තියෙන ලක්ෂණ සතුටෙන් හඹර ගන්න කියලා කිව්වේ. ඒ නිසා තමයි වඩා ජීවිතයේ සතුටෙන් ගත කරන්න කැමති නම් නැවතත් අර මුල් කාලේ ජීවිතේ තමයි ඇක්ටිවිටි කාලය ගත කරන්න කැමති නම් අනිත් පැය සමරදී අමනාපකම් අඩු කරගන්න අමනාප ලිස්ට් එකේ ඉන්න කුද්දලා කෙනෙක් ඉඳලා අරපට ගන්න. නම් කපල ගන්න යන්නේ. අමනාප ලිස්ට් එකක් අපට තියෙනවා නේද? ඒ ලිස්ට් එක ඇය ලිස්ට් එකෙන් අයින් කරන්න. එයාට අකින්කාරි වෙන්නේ. එතකොට පින්නතුනි අපේ හිතේ කියන තැනකට බාරු වෙනක් වැඩි වෙනවා. පින්නතුනි අපි ඇටන්ගේ යන්නක් කුද්දලා සමග අමනාපම නැති කර ගන්නවා. නමුත් පින්නතුනි යථාර්ථයෙන් ගත්තොත් මේ හස්තේ කුද්දලේ කමේ තුල නැහැ. මේ ස්ථංග පංචකිකමේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වයට අපි හොඳයි නරකයි කියලා ගුණදොස් විවේචනය කරනවා එකක් පිළිබඳව. සැබෑටම ගුණ ගායනා කරන්න ඕන. අනිත් පැත්තෙන් අඩුපාඩුකම් කියන්නේ ඔකු දෙලක් විතර නෑ. ඒ නිසා බාහිර කාර්යක තුලින් පේන අපේ හිතේ තියෙන නැහැපත් බාහිරින් අපේ හිතේ තියෙන සතුට අපේ නැති කරගතු යුතු නෑ. ඊළඟ කාරණේ තමයි අල්පේ සාක්ෂිය හා බහිර සාක්ෂිය. අල්පේ සාක්ෂිය කියල කියන්නේ සමායතු කරන පුද්ගලයන්ගෙන් ඒ වගේම සමාජින ස්වභාවයෙන් සමාජින මට්ටමකින් ඉන්න මහේ සාක්ෂිය. ඒ සාක්ෂිය අඩුවට කියන අල්පේ සාක්ෂිය කියලා. අල්පේ සාක්ෂිය වීමට හේතුව තමයි වෙන තුන අනිත් කැමී සාක්ෂිය වීම. මහේ සාක්ෂිය වීමට හේතුව තමයි ඊර්ෂ්‍යා නොකිරීම සහ මුදිතා ගුණයට කරගෙන ඉන්න. අනිත් පැත්තේ ඉන්නවා ඉන්නකොට සමහර අය එකට කැමති නැහැ. යම් කිසි කෙනෙක් අධ්‍යාපනයේ ආර්ථිකින් ඉහළට ගිහින් ඉන්නවා නම් අනිත් පැත්තේ අනිත්ගේ ප්‍රතිලාභයක් ලැබෙන තියෙනවා නම් සමහර අය එකට කැමති නැහැ. කොහොමද ඒක වරක් අනුස්සා කරනවා? පින්නතුනේ පස්තරයේදී අල්පේ සාක්ෂිවලේ හේතුව. සමහර දෙවි ලෝකවල පින්නතුනේ මුගලන් මහරහතන් වහන්සේ ඇතැම් අවස්ථාවල දේවකින් ආස්තහරගෙන වාක්‍ය දීවි ලෝකවල වැඩම කරන දේවරුන් බලන්න. එහෙම වැඩම කරන ආස්තහරේ ගුණවහන්සේ පැහැදිලිවම දැක්ක සමහර දෙවියන් මහින් සාක්ෂි දෙවියන් කියන මහා ශ්‍රේෂ්ඨ භාරයෙන් ඉන්නයි. සමහර ආර්ය සාක්ෂියයි. මෙනි මේ ලක්ෂණ ගුණවහන්සේගේ කරකත් එක්ක බලලා ඕන සමග කරපු සාකච්ඡාව වෙනව පාන්න කිමත් තමයි. මෙන්න අනිත් හැගේ යහපත රකම කියු කියන කාරණේ. ඒ නිසා පිළිතුරු වෙනත් කෙනෙක් දීර්ඝරා ඉන්නවා නම් අපි සතුටු වෙන්න ඕන. මොකද එහෙම කෙනෙක් දීර්ඝ ඉන්නවා නම් අපට ඇත්තටම යහපතක්. හොඳට යහපතෙන් දීර්ඝ ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිත්ට පාඩාවක් නෑ. අනිත් අතේ පිටුනේ දීර්ඝ ඉන්න ඇත්තට අලබුදල කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ හතරේම ගමනේදී පිටුනේ හැම දෙයක්ම අපේ ඥානකෙට කියන්නේ. අපේ දේමෝපියන් වෙලා අපේ සහෝදර සහෝදරියන් වෙලා අපේ දරුවෙල් විදියට මේ ඉන්නේ. මේ අත්බහ ගන්න පුළුවන් විදියට ඊළඟ අත්බහේ අපේ ගෙදර මෙන්නත් පුළුවන් කියන්නේ. ඒ නිසා වෙනදාට ඊර්ෂ්‍යා කළ යුතු නෑ. මේ සැතර බොහෝ දිගු ගමනක් යන්නේ යන ගමනේදී අවුරුදු 60-70 වසරක ජීවිතයක් නම් විඳිනුනි. හරිද ගමනක් යනකොට බස් එකේ යන කාර්යයක් වගේ හැදෙන්නේ. අපි බස් එකේ යනකොට විනාඩි ගානක් ඇතමෙත හොරා ගන්න පැය ගණනක් යන්නේ. නමුත් මේ බස් එක යන කාලයකට වඩා අඩු කාලයක් තමයි ඇතමෙත පැහැදිලිව අපි සතරක් එක්ක යනකොට සතර ජීවිතේ සාපේක්ෂ සමියන් ගණකන දීවිදී සාමික කාර්යයන් ගණකන්නේ. එනිසා බස් එක යන අවස්ථාවේදී අපි එක පිළිසක් ඇදලා එතන ඉන්න වගේ අපිට එක කලක් ඉන්නවා ඒ බස් එකෙන් දැලා ඇතමෙත තව බස් එකකට ගොඩ වෙනවා. ඇතමෙත වෙනත් බස් එකකින් කියන්නේ අපේ බස් එකකට ගොඩ වෙනවා. ඒ වගේ පිටේ කියලා ඉන්න අය අපිට නම් වෙනවා අපේ කියලා ඉන්න අය පිටට යනවා. මෙහෙම කතර ස්වභාවයක් මේ අපි යන්නේ. එනිසා ඒක යහ ගමනේ යන මිත්‍යාතර තුනේ දීන වෙන කෙනෙකුට පිටතුනි දීන වෙන වාසනාව තියෙනවා නම් අපි බාධා කරන්න හරියන්නේ නැහැ. එයා දීන වෙනවමයි. අපි බාධා කරොත් ඉන්නේ ඇතමෙත මොකද වෙන්නේ? එයා තවත් වැඩිපුර දීන වෙනවා. ඒ සියලුම සම්බාධක වැඩ වෙනවෝ ඉහෙරටම දෙනවා. දැන් අධ්‍යාපනයේ ඉන්නම කරදර ආපුවයි සමහරවල් කඩේ කතා කියනවා. ඉගෙන ගන්න පාඩම් කරපුවයි ඉන්නමනම් වැඩිපුර මේකෙන් ඉගෙන ගන්නවා. අර අභියෝග වෙනවා. එනිසා පිළිතුරේ දීර්ඝ වෙන කෙනෙක් ඉන්නා නම් ඊර්ෂ්‍යා කිරීම නෙමෙයි කලි උත්තේ. සුළු දෙයකින් හරියට උවත් වීම. ඉගෙන ගන්න දන්ත පුඩා ළමයි ඉන්න සමහර දුප්පත් ළමයි. එයාට පුළුවන් නම් පොත්පත් දෙකකින් හරි උදව්වක් ගන්න. පුළුවන් නම් ඇඳුමක් අපට පොත මත යාරා දෙලේ දරුවන්ට උදව්වක් වෙන්නේ. ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උපකාරය විදිහට. හැබැයි උදව්වක් අනිත් අය කියන්නේ කොහොමද අහලට උදව් කරන්නේ කියලා. එතකොට ඒක වටිනාකම බාරින් හරි වෙනවා. උදව් කරන උදව් නොකරා වගේ හිතනකොට උදව් වේ. කරපු උදව් වල වටිනාකම දෙගුණ වෙනවා. පින් දෙගුණ වෙනවා. උදව් කරා කියලා කැන්සල් කිව්වොතින් ඒක කියලා දිනුනාට පස්සේ කිව්වොතින් මම උදව් කරේ කියලා අර කරපු උදව් වටිනාකම බාරින් හරි වෙනවා. එනිසා උදව් කරලා උදව් නොකරා වගේ තමයි ඉන්නවනම් තමයි ඒ සමාජයේ සත්ගුණයේ වටිනාකම වැඩි වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේකේ අර්ථයේ අර්ථ භෝග හා මහා භෝග කියන කාරණේ. සත්‍යයේදී පින්නතුනි ධර්මය ලැබෙන ප්‍රධානම හේතුවක් තමයි සත්‍යයේ ධර්මයේ ලැබීම. ධර්මයේ ඉතාම වටිනාකම. සුළු මේ මොහොතේ ඉඳන් වෙනත් කෙනෙකුට තියා පරිත්‍යාග කරන්න පුළුවන් අවස්ථාවකදී අනිත්‍යයට දෙන්න. ඒ වගේම අනිත් අය කරන දාන ආදී දෙන්නම් කියන මේ දෙන්නම් වල සමමිතයකට සහභාගි වෙන්න. දැන් සමහර උදේ පසුබිම්ක කල්ගාන මිත්‍රයන් සමග ඉන්නවා. තමයි යහද මිත්‍රාන්ගෙන් ඊවලට දාන දෙනේ හොඳට දැනගෙන ඉන්නේ. ඒවත් දැනගෙන සමාජ දිනපොතේ ඉඳාගෙන ඉන්නේ. ඒ දාන දෙන සමාජ යහද මිත්‍රාන්ගෙන් තියෙන්නේ නාති ඊවල දානවලට සමුළු සහභාගි වෙනවා. ඇතැම් වෙලාවට මේ පිළි සමාජ ජීවිතයේ සමම්ම කරන දානයක් වගේ සමාජ සතුටුනවා කියන්නේ. සමාන්තරන දානයේ පරිපස්සේ එහෙමම සමාන ලැබෙනවා. ඒ තමයි විපාක වටිනාකම් පිළිබඳ සමහරක් තන් ඉන්නවා. ඇතැම් විට ධනයේ සමාවේ ගන්න නොකර ඒ ධනය සකස් කිරීමට උදව් කරලා ඒ ධනය දෙක බලලා අනුමෝදන් වෙලා සතුටු වෙලා ඒ ධනයට විඳන් කරකොයට වඩා අනුසන්ස ලබා ගන්නවා. එහෙම චරිත කතා කරන විමානවත් වල සඳහන් වෙනවා. විමාන වස්තු පිට වස්තු කියලා ග්‍රන්ථ දෙකක් තියෙනවා අපේ ත්‍රිපිටකයේ පුණ්‍ය පිටකයේ. මේ ග්‍රන්ථ දෙකේම තියෙන පිටකවල කුසල දහම් කළා විමාන ලබාගත් ජීව රෝපණ කියන දෙවියන් ගැන සහ අකුසල කරලා අපාගත විස්සය ගැන පිට වස්තු දෙන්න. ඒ පොතේ අනිවාර්යෙන්ම යන්න කියවන්නේ ඒ වස්තු දෙක තියෙන පරිවර්තන දැන් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ යන අවස්ථාවල ජීව රෝපණ අවස්ථාවල සමහර දේවරුත් එක්ක සාකච්ඡා කරනකොට දැනගෙන තියෙනවා සමහර දේවිලෝක මහේස්ථාන්ත දේවරු ඉන්නවා මහා දේවි විමානවල මහා තේජසින් බබලනයි ඒ වගේම මේ දේවිලෝක සමීපයෙන් සමහර අය ඉන්නවා බොහොම අල්පේස්ථාන්ත කුඩා දේවිලෝකෙ මුගලන් හාමුදුරුවෝ දැන් මේක අහලා බලනකොට අර විශාල දේවිලෝකයේ මහේස්ථාන්තයව ඉන්නේ රජ කෙනෙක්ගේ ඇමතියෙක් රජතුමාගේ ධාන්‍ය දෙන්න කියලා රජතුමා නියම කරපු ඇමතියෙක් දාන සංවිභාගයක දෙයයක අපි කියනවා. දාන වෙනන දාන සංවිධානය කරයි. ඇතැම් කර පුඩා ජීවිතෝගේ කවුද ඉන්නේ? ඒ දානෙ වෙනන්ට ප්‍රජිත් මාමන්තුරෝගේ. දානෙ වෙනන්ට ප්‍රජිත් මා පුඩාගේ විලෝකේ ඉන්න කිසිමක් වේදන් නොකර දාන සංවිධානය කළේ කැමති දී පූජා කරපු අය අමතියා නැත්නම් අර අටිතුමාගේ තේම කියලා ඉහළ දෙවිලෝකේ ඉන්නවා. එනිසා පින්නතේ දානයේ අනිසක් තීරණය වෙන ප්‍රධාන කාර්යයන් සමාජයේ ප්‍රසාරය වැඩි දියුණු කර ගැනීම. එනිසා සමාජයේ එකමත් කෙනෙක් හෝ වෙනත් කෙනෙක් ආනියක් දෙනවනම් වෙනවා හසු වෙන්න. සමු අනුමෝදන් වෙන්න. සමහර අයගේ සමාන ඥානයක් වෙනකොට වෙනත් දෙකකින් ඥානයක් දෙනවා සමහර අය හුවා අමනාප වෙනවා. මේ මගේ ඥාන දවසින් කර මිනිහෙන් ඥාන වෙනවා කියලා. හැබැයි මේ ආපුවත් එක සමාන වෙනවා. දිනසින් එදා තමයි වැඩිපුර සතුට වෙන්නේ. සමාජ ඥානකවත් කොච්චර යවත් සමන්නේ. සමාජ ඥානසන්ති පොට්ටක් අතර වෙන්නේ. සමාන අතරේදී පරිවාර සම්පත්‍යයට ලැබෙන ඔය පින්කම් අන්තර්ගතය. ඒ නිසා ධාර්මයේ පින්කම් කරද්දී හැකියා සංඛ්‍යාන් සහභාගී කරගන්න. ඒක ඉතාම වටිනා දෙයක්. වැඩිපුරයි ළමන්ට ආවේ කියලා ගැටලුවක් නැහැ. සමාජයේ පිළිදෙණ අඩුවක් නැහැ ඒක. ඒ නිසා අපි හොඳ සම්‍යක් දෘෂ්ටි ඉන්නවා නම් වෙන අපටම වා පින්කම් ගන්න මේ හේතු තමයි පිළිතුරු සැපයේ බොහොම මාන අධිවර්ත කියන්නේ. ඇතැමෙන් සමාජ කාර්ය බාහිරක ලෙස හැකියාව කුලය තමයි වර්ණ සම්පත් යාන ඉතිරි හරි තමයි මහත්කොඩ කළගෙන තමන් ඉය කෙනෙක් කියලා මාන්නේ කියයිද දන්නේ. තමන් මේ සැපයේ පිළිතුරු සැපයේ සම්පත් වල කියනවා. අර අභිමානෙන් නැදා කියන සිනාස්තාව තමයි නැති වෙනවා. ඒ නිසා කිසි වෙනකත් පිළිතුරු මාන්නේ කියන කාරණේ ඉස්සත් කරගෙන අනිත්‍ය පහත්කොඩ කරගන්න හොඳන්නේ. අමතනාතම මෛත්‍රී සාගතව සමානව කරකඳුන් තවන් වෙන්න ඕනේ. ඒක පින්නතුලි සැතරේ තියෙ පුසන් කුලවල කරන හේතුවක් වෙනවා. ඒ වගේම දුස්සන් සා ප්‍රඥාවන්ත කියන කාරණා දෙක හේතුව. පින්නතුලි පඤ්ඤා නරාණ රතනන් කියලා මුතු අම්ලදේ නම් කරා. කෙනෙකුට තියෙන ලොකුම ආරක්ෂණය ලොකුම නැති තමයි ප්‍රඥාවන්ත. ඒක අනිත් සාධක වල අරිවත් කියන ගැටලුවක් කියන ප්‍රඥාව කියන සාධකය තමයි වටිනාම සාධකයේ හැකේට බුදුදහමෙන් අගය කරන්නේ. එනේ සාධකෙන්නේ ප්‍රධාන කියන ප්‍රධාන දේ තමයි සැරේදී ප්‍රඥාව කියන විදිහේ සම්බන්ධ වෙනවා. අපි මේ විදිහේ කියනවා මේ ප්‍රධාන කරනවා. මේ ධර්මන්තරණය කිරීම සැරේදී ප්‍රඥාව කියන හේතුවක්. භාවනා කිරීම සැරේදී ප්‍රඥාව කියන හේතුවක්. නොහැටි ප්‍රඥාවන්තය ළඟට ගිහිල්ලා විදින් විට සතරෙන් පිළිබඳව ධර්මයෙන් පිළිබඳව කරන විමසීම සතරේදී ප්‍රඥාවල වෙනැදීම කියනවා. ඒ වගේම බුද්ධ ආදී රත්නත්‍රයේ සිටි මහත් පූජාදී ආලෝක පූජා කිරීම සතරේදී ප්‍රඥාවල වෙනැදීම කියනවා. එනිසා පින්තුනි මෙයන් නම් පුළුවන් නම් කියවන්න උම්මාගේ ඥාතකය. ප්‍රඥාව පිළිබඳව සංකේතී දක්වන ප්‍රධාන කෝපයෙන් තමයි උම්මාගේ ඥානය. සමහර අය පිළිගන්නේ ප්‍රඥාව අඩුව යම්නම් කාරණා කරන මුවා මහන්සි වෙද්දී ප්‍රඥාවන්ත කෙනා ඉතාම සුදනිකව කරුම් තේරුම් ගන්නවා. මේ තමහරද නේද? අර ඉලිදී මැනිකක් කියලා ඉතිලා ඉලිදී වතුරයි කියලා විහාරම් කියපු දෙනා සහ අපේ බොල්සත් කුමාරයා ගැන. අර ගහවුන මැනික තිබුණේ. ගහවුන මැනික තිබුණ මැනිකේ ඡායාව ලිතට වැටිලා තිබුණා. අර ප්‍රඥාවන්ත කෙනා ඉගෙන ගන්නවා මැනික ගන්න. නවත් තුනක් කෙනා දැනගත්තා මේ ඉලිදී නෙවෙයි මේක තියෙන්නේ ගහේ කියලා. ඒ වගේම කිසි සත්‍යයක් යම්යන් කාරණා සම්පූර්ණ තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ නුවණ පිළිපෙහෙන්නේ ලින්කම් පිළිමතුනි. ඒ නිසා කායිකව මහා සත්‍යයක් කියනට වඩා ප්‍රඥාවෙන් වෙනදට කියන බොහොම වටිනා දෙයක්. ඒත් මෙන්න මේ කාරණා පිළිබඳව අනුරූපකව ආරම්භයේ සුල්ල කම විභංග සූත්‍රයේ දේශනා කළා. එනිදි ලෝකයේ කායිකව පහළ වෙච්ච එක එක සාස්ත්‍රවලට කර්මයෙන් යම්යන් අවබෝධ තිබුණා. බුදුරජාණන් වහන්සේ කාලේ සමහරක් නම් පින්තුනි භාවනා කළ විට දිනු කරලා සමාධිය දිනු කරගෙන ඒකෙන් සමහරක් නම් අභිඥා ලබාගෙන සුසුම පාත ඥාන ආදී ඥානයන් පවපදවන්න තිබුණා. එතන යම් යම් කර්ම කරන යම් යම් විපාක දිනවා කියන කර්මය දැනෙන්නේ කියලා. නම් පින්තුනි මේ දැනෙන්නේ කියන කර්මය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් යතන තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි පින්තුනි කර්මය ගැන අපුරා අවබෝධයක් තිබුණේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ සූත්‍රයක් එක්කම යනවා මේ සුල්ලක විභංග සූත්‍රයක් එක්කම. ඒ සමීපයේ යන තවත් සූත්‍රයක් ඒකට කියනවා මහා කම විභංග සූත්‍රය කියලා. මේ මහා කම විභංග සූත්‍රය ඉතාම වැදගත් පරමහතරක් ගැන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලෝකී සමහර රෝණෙන් මොණිවරු ඉන්නවා බුදු සාසනයෙන් බැහැරව වෙනත් ආසනවල ඉන්න ප්‍රඥාවන්තය භාවනා කළ කෙටි දිනු කරගෙන සමතය සමාධිය දිනු කරගෙන ඒ අය අවිඥාන බලන නිච්ච බල ලබා ගන්නවා. ඊළඟ ලබා ගන්න මේ අය අකින් මාස භාවයන් බලනවා. අනිත් කුංජනයෙන් ඒ වගේම චතුර්පාද ඥානයෙන් අනිත් අය නැරෙල ඉපදෙන සංගණක් බලනවා. බලලා සමාහාරයට පින්නතුනි සමාහාරයේ කර්මයන් ගැන වැරදි අවබෝධයකට පත් වෙනවායි කියනවා. එහෙදී බුදුහාමර කරුණු හතරක් දේශනා කරනවා ලෝකේ සමහර සත්‍යයන් ඉන්නවා අබබ්බං අබබ්බාසං කියන. සමහර අය ඉන්න ලෝකේ ඉන්න පුද්ගලයන් කොටස් හතරකට බුදුරජාණන් වහන්සේ නිවිදල් දක්වනවා. කුමක්ද මේ කොටස් හතර? එක පිරිසක් ඉන්නවා අකුසල් කරලා දුගති ගාමී වෙනා ඉන්නවා. මොනවාද? ඔව් අකුසල් කරලා අකුසල්වල ආදීන හැටියට අනිත් විපාක හැටියට දුගති ගාමී වෙනා ඉන්නවා. ඒ තමයි පරිණත සංඥා. දෙවෙනි කාර දෙවෙනි සංඥා තමයි අබබ්බක් බබ්බා සංඥා. ඒකේ තේරුම තමයි සාමාන්‍ය අකුසල කරන අය අකුසල කරාට පිටුදුනි ඊළඟ භවයෙන් දුගති ගාමී වෙනා ඉන්නවා. මේ දෙවෙනි සංඥා. තුන්වෙනි සංඥා තමයි බබ්බක් බබ්බා සංඥා. උසාර දහම් කරලා මෙලවදී කුසල දහම් කළා පරලෝවදී දුගති ගාමී වෙනා ඉන්නවා. ඒක අපට පුරුදු දෙයක්. හතරවෙනි කණ්ඩායම ඉඳලා ඒක අපට ඉතර පුරුදු නැහැ. මොකක්ද මේ කණ්ඩායම? බප්පන් අබබ්බාසන්. කුසල් දහම් කරලා දුගති ගාමී වෙනා ඉන්නවා. ඔන්න පිළිදී බුදුරජාණන් වහන්සේ කර දෙන්නා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒකාන්තිකව කියන්නේ කුසලයක් කරොත් ඒක අනිවාර්යයෙන්ම සුදුසුකම් වෙනවා කියලා කියන්නේ නැහැ. මතකමද කියන්නේ? අනිවාර්ය සුදුසුකම් වෙන කර්මයක් විතරක් කියලා කියනවා. සක්කායදිකේ දුරු කරන්න. සක්කායදිකේ දුරු කිරීමත් එක්කම විචිකිච්ඡා පිරමත පරමාර්ථ ඥානි සංයෝජන දෙක දුරු වෙනවා. ඒ තුනෙන් සමාන්තෝවන් වෙනවා. සෝවන්නට කෙනා කවදාවත් අපහමදමන්නේ නැහැ. ඒ වගේම නැත්නම් බහන් නැත්නම් ආදීන් දෙක නම් අටවෙනි භාවයක් නැහැ. අත්විනි භාවයෙන් අවසන් කරනවා. අන්‍යමගේ නිශ්චිත ස්වභාවයෙන් කියනවා නම් සෝවාදීවි පරිණ අවස්ථාවලදී පින්නතුනේ යන්නම් පුතල දහස් කරයි කියලා එක පිටම අපට තීරණය කරන්න බෑ. ඒ දුක්ඛියා සුඛිත කමිනායි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිඥාලාභී සමහර අනිසාසන මුනිවරු ඉන්නවා. එයා දකින්න වැටයන් කස්තියන් ජීවිතයේ කාලේ අපට අකුසල දහම් කරලා ජීවිතයේ කාලේ අකුසල දහම් කරලා අපාද කරන සත්‍යයන් ඉන්නවා. ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයේ සොරකම් කිරීම, කාමරාගය හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුත වචන කීම, හිස් වචන කීම, ගැටි ලෝභය, ව්‍යාපාදය සහ මිත්‍යා දෘෂ්ටි කියන මේ කරුණු 10 ක් තොරව සමහර අය ඉන්නවා. එය හැමිට මේ කුසිනට දෙලින් කාලේ අකුසල දහම් කරලා තියෙනවා. ඒ කුසිනේ ආඥාවට බඳපටි ආදීන සුදුසුයා මෙන්න මේ සිද්ධිය දකින සාමාන්‍ය කෙනෙක්ගේ අවිඥානාදී මුනිවරේ ඉහිහිට වෙනවා අකුසල කරෝතින් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියන්නේ අකුසල කරන අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියන්නේ මේ එක කණ්ඩායමක් තුළ එක මුනිවරයෙක් ඉතන ඉන්නේ දෙවි කණ්ඩායමකට තවත් මුනිවරයෙක් ඉන්න විතරක් කොහොමද අපි කියවන අකුසල දහම් කරලා සමහරක් සුදුසු නම් වෙනවා කියන්නේ සමහර ප්‍රාණඝාතනා ජපසර කරන කලාට මාදී පස්සෙයා සුගති ගාමි වෙනවා. මෙන්න මේ සුගති ගාමි වෙලා ඉඳලා බලලා මේ මොහිවරයා බැරි ආකාරයකට එනවා. අකුසලල ආදීනව නැහැ. අකුසල කරන කෙනා සුගති ගාමි වෙනවා කියන වැරදි ආකාරයකට එනවා. කවුද මේ වැරදි ආකාරයකට එන්නේ? අපි වගේ නේද? අපි වගේ කියන්නේ නපරණ වාන්තික දින කරපු කෙනෙක්. සතුටුකඥානේ කරාමික දිනු කරන අවිඥානබල සුදුපපාතඥානේ කුපේ නිවස්සඥානාදී අවිඥානබ පිළිතුනි දැරියාකට වෙන්නේ. තුන්වෙනි කණ්ඩායම තමයි කුසල කරලා සුගති ගාමි වෙන අය. කුසල කරලා සුගති ගාමි වෙන අය දිහා බලලා හැමිට ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකම් කිරීමෙන් වැළකීලා, සම්මාදෘෂ්ටියේ පිළිබැලින සමහර අය මරණය පස්සේ සුගති ගාමි වෙනවා. මරණය පස්සේ මේ සුගති ගාමි වෙන මේ දෙස බලන සමහර මුනිවරයෙක් වෙනත් මුනිවරයෙක් කියනවා කුසල කරන හැම දෙයක්ම සුගති ගාමි වෙනවා කියන මතයකට එනවා. ඒ තුන්වෙනි කණ්ඩායම. හතරවෙනි කණ්ඩායම තමයි තව සමහර අය ඉන්නවා බම්බම් අබම්බාකන් කියපු ආහාරයට උසල් කරලා ඇතැමිට දානාදී පින්දහම් කරලා කියලා ඉන්නවා. ඇතැමිට බුදුහාමුදුරු කෙරේ බලවත් සද්ධාමින් කියලා ඉන්නවා. මරණයෙන් පස්සේ අපාගත වෙනවා දුගතිගාමී වෙනවා. මේ දෙවෙනි කර්මයක බලන සමහර අය කියනවා මොනිවරු කියනවා කුමක්ද කියන්නේ කුසල් දහමල අනිසංක නැහැ කියන වැරදි මන්දේම දෙනවා ඉදමීම සත්‍යම් භෝගමඤ්ඤා කියන අදහසට එනවා මෙය නැත්යි අනිත්‍ය බොරු වෙන්නේ මේ කර්ම මොන සූත්‍රයෙන්ද මොන සූත්‍රයෙන්ද මහා අම්ම විභංග සූත්‍රයෙන් ඉතල කියන තුම කාරණා සෝමනාගේ කර්ම කයි පොයි සූත්‍රයෙන්ද චුල්ල කම විභංග සූත්‍රය හොඳට මතක තියාගන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මෙයා ඇඳලා සැකයක් තියෙනවා නේද? ඇයි මේ පුතන් කරලා දුරට ගානෝනේ අමුතර කරලා දුරට ගානෝනේ කියන්නේ? ඔයකට හේතු ටිකක් කියන්න බැරි කියන උත්තරේ. පින්නතුනි අකුසල කරලා දුරට ගානෝනේ කියන්නේ මොකද ජීවිත කාලෙම අකුසල දහම් කරනවා. ජීවිත කාලෙම වැඩිපුර අකුසල දහම් කරලා ජීවිතේ මරණාසන්න කාලෙදී අකුසල දහම් වෙන හිත පිටවාරේ කීයේ තමයි අය තමයි දුරට ගානෝනේ වෙන්නේ. සමහර ඉන්නව අකුසල කරලා සුගති ගාමි වෙනවා. ඒ කියන්නේ විදිහට සමහර ජීවිතයේ මුල් කාලේ පාපමින් ප්‍රාර්ථනෙන් හෝ වෙනියම් නොමග යමකින් වැරදි කර්ම කරලා ඉන්නව නම් පස්සේ කාර්ය පින්නත නර සියලු වැරදි මොහ අදාළයි. සියලු වැරදි අදාළයි නේ. ඕ වඩාත්ම නිවැරදි කුද්දෙලෙක් කියලා කුසල ධම්මල පිළිගලා ඒ ඇයි සුගති ගාමි වෙනවා. දැන් සමහර ගතවල තියෙනවානේ උඩා කර අපේ කරේ හරියට. අම්මා තාත්තගේ නැතිවෙන්න හරියම සම්වරයි. දරුවෝ දෙක වෙනම හිතා ගන්නවත් නැහැ මේ මෙයාට මෙච්චර නම් නැහැ අපි කරද කියලා. මුල් කාලේ හරි මම ඒක කරේ නම. නමුත් පස්සේ කාලේට කොහොමද? මේ ළමයි තාම සංවර වෙනව නැහැ. අම්මා තාත්තට වඩා හරිම දැන්පත් කරන ජීවිත අන්තිම කාලේ. ඒකට හොඳම උදාහරණයක් තියෙන වර්තමානයි. අර මුල් කාලේ ඉන්නේ අනිවාර්ය ඔක්කොම ඉන්නව හදා ගන්නවා. අදාගෙන අම්මා තාත්තගේ ආදරය හොඳ තීරණ අරගෙන පස්සේ කාලේ දරුවෝ හොඳ වෙනවා. එල්පා මුල් කාලේ අතන වාහ කලබල වෙන හොඳ නෑ දරුවා කී කරුණා පස්සේ කාලේ දරුවෝ වාහ කරන හොඳ වෙනවා සාමාන්‍ය හොඳටින් ළමයට වඩා හොඳ වෙනවා පස්සේ කාලේ එහෙම නැත්නම් කියනවා එතකොට මේ දෙකේ සමානයක් තනින් නෑ මුල් කාලේ අර පරමත් කිතුණාට පස්සේ කාලේ කියනක්ම හදාගෙන අර මුල් කාලේ හොඳ කීකේට හයට වඩා ඉබේ දැනයි දැන් බලන මුල් කාලේ මිනිස්සුන් දහස් ගාණක් ඝාතනය වෙච්ච කෙනෙක් ඝාතනය කරපු කෙනෙක් නමුත් පස්සේ කාලේක ධර්ම දේශනාවකින් අර සියලුම දේ හදාගෙන සුගතිගාමී සත්‍යයෙන් පිටවලා විතරක් නෙමෙයි මුළු සසරෙම නිදහස් වෙන්න පුළුවන් විදියට අන්නෙට පිටවාගෙන මුළු සසර ගමනින්ම නිදහස් වුණා. ඒක අනුලමාල කියන මුල් පාරිසරික විතරක් දැත දැනුණා කියනකොට ඉතින් පුළුවන් මෙයානම් අනිවාර්යයෙන්ම අපකට දෙන්නේ කියන එක කියන්න බෑ. සමහර විට විනතරේ ඩොමින හන්ටම තමයි කුසල් කරලා සුගතිගාමී නැහැ. යැයි බොහෝ ප්‍රකටයි මුල් කාලේ සුසාර දහම් කළා පස්සේ කාලේ පිළිතුරේ සුසාර දහම් වලට පිටුවාගෙන ජීවිතේ දිමාන්පත් කරන අය එයත් හතරේ සුබදි ගාම වෙනවා. හතරෙනි කණ්ඩායම තමයි කොහොමද කුසාර කරලා සුබදි ගාම වෙනා සමහර අය පිළිතුරේ අපට මොන ගැහෙන කාලේ අපි හමු වෙන කාලේ අය කුසල කරන්නේ නමුත් පස්සේ කාලේ පාප මිත්‍රයන් වියාශ්‍රයලා අහු වෙලා නැත්තම් මුල්ම කාලේ යාය පුරා අපසව දහම් කරපු අය. නමුත් පස්සේ කාලේම තේරෙලා හොඳමකට ආපු අය. නමුත් මුල් කාලේ ලොකු වැරදි වෙච්ච අය ඉන්නවා නම් දැන් උදාහරණයක් තමයි අජාතකරණය තමයි. බුදුරජාණන් වහන්සේ තිරණ පාන කාලේ වන විට අජාතක තමයි ඉලි සද්ධාවතුන්ගේ ඉහළම සද්ධාවක් වෙන කෙනෙක් කියලා කරගන්නවා. මාර්ග කරන නලෙබු කුජලයන්. නමුත් අජාතකයේ මොනාට එම් බුදුහාමර පැහැදිලිවම දේශනා කරන බුදුහාමර ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන මාත්‍රයක් හැදින් කර ගන්න කෙනා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. එහෙම ප්‍රකාශයක් බුදුහාමර දේශනා කළා කියලා. ඒ දේශනා කළ තිබුණා පිටතදී අර ශ්‍රද්ධාවන්ත වෙච්ච අජාතක දැන් කොහෙද ඉන්නේ? දැන් දුගතිගින් ඉන්නේ ඉන්නේ. අයින එකේ තෝ මොළදෝ පාප මිත්‍රාස්යෙන් නිවැරදි කරන්න බැරි අපසාර ගන්න කීපයක් ප්‍රෝ කළා. එනිසා ඒවට අනිවාර්යයෙන්ම විපාක දෙන්නට ඕනේ. එනිසා මෙන්න මේ කර්මයන් කියන සමහරයක් උසලදාම් අපට හමු වෙන කාලේ කුසල දාම් කරාට මුල් කාලය දැනට බලව සම්පූර්ණ දාම් කරපුවායි ඇතන් විට අපර වෙන කාලය පුරා දාම් කළා පස්සේ කාලේ ආයි නොමගට ගිහිල්ලා ආයි උපසා දාම් කළා මිත්‍යා දෘෂ්ටිින් යනවා එයා තමයි විනාශ කුසල දාම් කරලා එයා පස්සේ කාලේ දුක දාම් වෙනවා කිලිස්නි සතර ප්‍රභාය මේකයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කණ්ඩායම් හතර ගැන දැනෙන නිගම වලට ආපෝ අර අන්‍ය සාසනවල මුනිවරුන් වගේ මම වැරදි අදහසකට ගෙන්නේ නැහැ මම හරියට පිළිවඳව මහා සම්ම විභංගේ ඥානය කියනවා කියලා. බුදුහාමුදුරේ දේශනා කරනවා හරණයේ පිළිවඳව මට මහා සම්ම විභංගේ ඥානය කියනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පැහැදිලිව දැනගන්න පුළුවන් දැන් පුසාදාම් කරන කෙනෙක්ව අකුසාදාම් කරන කෙනෙක්ව කොයි සත්‍ය විපදෙන්නේ කියන කාරණේ පැහැදිලිවම අපට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දැනගන්න පුළුවන්. නමුත් මේ මෙහා ඉන්න කෙනෙකුට එහෙම නිවැරදිම තීරණයකට එන්නේ කියන්නේ තරම් පහසු නෑ. අවිඥානාවෙන් කෙනෙකුට වාසේ තරම් පහසු නෑ. ඒ නිසා කෙනෙකුනේ අප මේ ගතිය මානසිකයක් තියෙනවා. මොකක්ද ආදර්ශය? යාදර්ශය තමයි යම් යම් කර්ම කරන අඥා බලනා එකටිට අපි තීසු දෙන්නේ නිගමන වලට එන්න හොඳ නෑ. එයයි සුගති ගාමි වෙනවා හෝ දුගති ගාමි වෙනවා කියලා. අකුසල කරන කෙනෙක් දිහා බලනවා අපට කියන්න බෑ එයා අපකට වෙනවා කියලා. ඒක අපට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පතර ගමනක් කියන දෙයක්. එයා කරපු සමහර ඇඟවි කියන කර්ම ශක්තිය කොයි මොහොතේ පාතු වෙදිනම් අපිට කියන්න බෑ. ඒ නිසා තමයි අපි අනුමානයක් එන්න පුළුවන්. වැඩිපුර අපසදාහම් කරන කෙනා සුගති ගාමි වෙන්නේ වැඩිපුර පරිසරයක් තියෙනවා. වැඩිපුර අපසදාහම් කරන අය සුගති ගාමි වෙන්නේ වැඩිපුර අවස්ථාවක් තියෙනවා. අපිට ඒක යම් කිසි විදිහකින් අනුමාන කරන්න පුළුවන්. අපර අනුමානයක් විතර ඇති කරගන්න පුළුවන්. පිළිඳ අපේ නිකම වලට කියලා සීයරණක් දීන්න දෙන්නේ නැහැ නේද? අයි ඒකට හේතුව අවිඥානාදී කෙනෙකුටවත් නිවැරදි තීන්දුවක් දෙන්න බැරි වෙච්ච කාරණයක් නේද? දෙනසී ඉන්නකට කර්මය ගැන ඉස්හාර කරුණු පාඩයක් කියන දින මාතෘකාවක් අපිට ඉගෙන ගන්න කාර්යයක් තියෙන්නේ. අපේ මූලික කාරණේ විතරයි මේ සඳහන් කළේ. දෙනසී කර්මය ගැන සඳහන් කරලා තිබුණු අනුරුවරක දේශනා කරන සම්ම විශේෂණ කටින්කේය කියනවා. අංගුතනිකේ අකින්කේය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අකින්කේය සූත්‍රය සඳහන් කරන ලෝකේ කාරණා පහක් තියෙනවා විතර අවසන් කරන්න බැරි කාරණා. ලෝකේ ගැන, සත්‍යය ගැන, විශ්වය ගැන බුදුහාමුදුරුවෝ අභින්න පස්සෙන් සබතෝ ප්‍රේම දේශනා කරනවා අම්මස්සකෝමි අම්මදායාලෝ අභින්නන් පස්සේ කියනවා තම අරමේ දායාදමෙන් පිළිසක්කේක නිතර මෙහි කරන්න කියලා. ඒ නිසා කර්මය තමයි තමන්ගේ සැබෑ ගායාවේ සැබෑ වස්තුව සැබෑ ගිනම තමයි තමන් කරන කර්ම ශක්තිය. බැංකු පොතේ තියෙන ගිනම නෙවෙයි සැබෑ ගිනම. සැබෑ ගිනම තමයි පිටුනි සමාන කරන කර්ම ශක්තියක නිදානයක් එකට සම්පත් වෙනවා. තමන්ගේ ශරීරය අත්හැරිය මේ කර්ම ශක්තිය සමාදන් වෙන්නේ නැහැ. ඒ කර්ම ශක්තිය සමාන පස්තරේ ගමන් කරනවා. කර්මය ගැන සඳහන් කරලා තවත් කර්ම හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. කර්මයේ හතරක් ගැන සඳහන් කරනවා. අන්න අන්න විපාකන් කියලා කර්ම වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ කරන කොට කළු පාටයි විපාකත් කළු පාටයි. ඒ තමයි සුගති ගාමි වීමට හේතු වන කර්ම. ඒ වගේම කර්ම වර්ගයක් තියෙනවා අන්න සුක්ඛන් අනුසුඛ විපාකන්. කලුසුරු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. ඒ කියන්නේ මිනිස් ලෝකෙහි ඉපදීමට හේතු වන කර්ම. ඒ දුකසප දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. ඒ වගේම සුඛං සුඛ විපාකං කියලා කියනවා සුදු පැහැති වෙන සුදු විපාක කියන කර්ම තියෙනවා. ඒ තමයි දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක වල ඉපදීම හේතු වෙන කර්ම. දාන පිරා නිවා දාන කියලා භාවනා නිය පුණ්‍ය ධර්මයක්. ඒ වගේම පිළිතුරු මේ කර්ම තුන ගැනම ලෝකේ අවබෝධයක් තිබුණා. බුදුහාමුදුරු සුවිදේස කාරණයක් තවත් ලෝකේට හඳුන්වා දුන්නා. ඒ තමයි අපංහ අසුඛං අපංහ අසුඛ විපාකං කලුත් නොවන සුදුත් නොවන කර්ම වර්ගයක් තියෙනවා. කලු සුදු පාඩ දෙකටම දාන බැරි කර්මයක් තියෙනවා. ඒ තමයි නිර්වාණාසෝධිය සඳහා ආරක්ෂ කරන කර්මය. සීල සමාධි ප්‍රඥා පටිච්ච සමුප්පාදයේ මත පිහිටලා හේතුඵල ධර්මයේ සිද්ධාන්තය අවබෝධ කරගෙන ඒ මත පිහිටලා වඩන සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කර්ම ශක්තිය වල සඳහන් කරනවා අකන්න අතුක්මන් අකන්න අතුක්ක විපානං කියන කලොත් නොවන සුදුත් නොවන කලොත් සුදුත් නොවන දෙකම විපාක ගෙන දෙන කර්මය මෙන්න මේ දෙකයි බුදුහාමුදුරුවෝ සාවකයන් මෙහෙවලා කියන්නේ ඒ නිසා පින්තුනේ අනාත්මතාවය මත පිහිටලා හේතුඵල ධර්ම සිද්ධාන්ත අවබෝධ කරගෙන කර්මය අවබෝධ කරගෙන එක පැත්තකින් ඉන්න සුගතිගාමි වෙන කර්මයක්වත් තියෙන දාන පිළ භාවනාදී කුණේ දරණක් නැති තාම ජීවිතවල සිදු කරන්නේ ඒ අතරින් බුදුරේ පහළ වීමෙන් අපලමන ප්‍රධාන මාර්ගාංශය වන සසරින් මිදීමට හේතු වන මේ කලු පුදුත් නොවන කර්ම විපාකයන් සිදු කරගෙන සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරගෙන අනිද්ද පනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා පිළිතුරු අපි බඩවනා ගැනීම පාහි පරිදි කිරීමට මේ ඇතල කුණු පොහොය ආඥානි ස්ථාන කරගනිමු ඒ සංඝාර්ය වන්තරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාන්ති සම්පත් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරනවා අප මේ සාකච්ඡා කරපු මාතෘකාවෙන් ගැටලු තියෙනවා නම් අපට ඉව වෙලාවක් නැහැ ටික වෙලාවයි තියෙන්නේ මේ අතට ගැටලු තියෙනවා නම් අහන්නත් අපි අවස්ථාවක් ලබා දෙනවා නැති නැති යන්නේ ධර්ම දේශනාවෙන් සමගාමීව කප්පී කියන අහන තියෙනවා විහාරස්ථානයේ ගැටලක් තියෙන්නේ ප්‍රථමයෙන් ඇඩියුස්ගේ සයිකේ බෝධියේ කියලා. ඉතින් අපේ බෞද්ධ සම්ප්‍රදායයන් තියෙනවා අපේ බෞද්ධ සම්ප්‍රදායේ සම්ප්‍රදාය ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු tempat කළා කියන ශාරීරික කයිතිය එක කලකන කයිතිය නැත්නම් විහාර වහන්සේ කියලා අපි කියනවා ධාතයට තමයි අපි මුලින්ම වන්දනා කරන්නේ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඒකට හේතු වෙන බුදුරජාණන් වහන්සේගේම ධාතුන් වහන්සේලා සෛත්‍ය සංපත් කළ කියන එක විශ්වාස අපේ තුළ තියෙනවා. ඊළඟ දෙවියන්ගේ හැඳින්න බෝධි වහන්සේට බෝධි වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම සඳහා සේවන දුන්නු. එමුණු වහන්සේට උපභෝග වස්තු වශයෙන් තියෙන වස්තුවක් වශයෙන් සැලකලා බෝධි වහන්සේට දෙවනව සැලකනවා. තුන්වෙනිමද උද්දේශක කයිත්‍යයක් හැටියට ගුණ ආන්දර උදෙසා කරපු ප්‍රතිමාවක් හැටියට කලකලා පිළිම වහන්සේට තුන්වෙනිම වන්දනා කරනවා. මේක තමයි සාමාන්‍ය චාරිත්‍රය. ඒ චාරිත්‍රය තමයි පුරා කරගෙන ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මෙලොවේ සමහර අවස්ථාවලදී කියනවා අපි දැකලා තියෙන බොහෝ විට ප්‍රතිමා වාස්තු නිර්මාණය කරනකොට ප්‍රතිමා වහන්සේ ධාතු වහන්සේට තැන්පත් කරනවා. බොහෝ ප්‍රතිමා වහන්සේ ධාතේ ධාතු වහන්සේට තියෙනවා. එනිකයි කාරණේකින් අපි දැනුවත් වෙන්න ඕන. නමුත් අපි සංසදයන් ගල් කිරීමක් වටිනවා. ඊළඟට සත්‍යික බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කරන්න කියලා කියනවා. 37ක් කරුණු වෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර විපාදය, ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, සත්‍ය බොජ්ජංග, ආය අෂ්ටාංගික මාර්ග කියන මේ කරුණු ටික. සතර සතිපට්ඨානයි කායනුපස්සනා වේදනුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන කාරණා හතර. සතර ඍද්ධිපාද සංකල්ප චිත්ත විරිය විමර්ශනා කියන කරුණු හතර. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. නෝපං අයහපත්යේ නොඉපදීමට, උපං අයහපත්යේ දුරු කිරීමට, නෝපං කුසලයේ ඉපදීමට, උපං කුසලයේ වැඩි දියුණු කිරීමට කියන මේ ස්ථාන හතරේ තියෙන උත්සාහය. ඊට පස්සේ පංචේන්ද්‍රිය, සත්ේන්ද්‍රිය ආදී වශයෙන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණ පහ. ඒ පහම ඒ නම් වලින්ම සද්ධා බල, සති බල ආදී වශයෙන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණ පහටත් බල ධර්ම කියලා කියනවා. ඊට පස්සේ බොජ්ජංග බෝධි අංග හැටියට අවබෝධය සඳහා තියෙන අංග හතක් ගැන සඳහන් වෙනවා. සති, ධම්ම විරිය, විරිය, සීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා. සති සම්බොජ්ජංගය, ධම්මවිද්‍ය සම්බොජ්ජංගය ආදී වශයෙන් බොජ්ජංගය කියන පදයක් දාලා සති, ධම්මවිද්‍ය, විරිය, සීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන කරුණු හතර. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කරුණු අට. මේ කරුණු අට සීල සමාජ ප්‍රඥා කියන ත්‍රිවිධ ශ්‍රාවණක් වෙන්නලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ කරුණු 37ක් වෙනවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා මේ කරුණ වල එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. එක පැත්තකින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනකොට අනිත් පැත්තෙන් ශ්‍රද්ධා බලය වැඩෙනවා. අනිත් පැත්තෙන් සම්මා සතිය වැඩෙනවා. එක පැත්තකින් සති බලය වඩනකොට අනිත් පැත්තෙන් එක පැත්තකින් සමාධි බලය වඩනකොට අනිත් පැත්තෙන් සමාධිය වැඩෙනවා. අනිත් පැත්තෙන් සම්මාන සමාධිය වැඩෙනවා. කොයි වගේ මේ කරුණ වල අනිවාර්ය සම්බන්ධතාවකුත් එකට තියෙනවා. එනිසා ඒක අපි ඉඳගෙන ආවම ඉන්නේ විස්තර කරමු. සංඛ්‍යාත්මක වශයෙන් මේක කරමු. නැතිනම් ආදාන මෙදී ධර්මයෙන් ගන්න වාඩපත් කරනවා ධර්ම ශ්‍රවණය කිරීමේ සමාරාධි පුත්‍ර ධර්මයේ විහිම දනාකම තුන් වූ නිවාන උපදේශ සඳහා හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරා. දිවාන නැතිලෙත් නිච්ඡං වන්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති හිමිනාදී සමිඤ්ඤතු. හැම දිනාටම තෙරුවන් සරණයි.